නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සින්සෝ දවින්තං පුරිසස්ස සෙට්ඨං කින්සෝ සුචින්නෝ සුකමාවහති කින්සෝ හවේ සාදු තරං රසානම් කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨං සන්දේදවින්තං පුරිසංස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහති සච්ඡං හවේ සාදු තරං රසානම් පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අදත් අප බලාපොරොත්තු වන්නේ සිකුරාදා දිනයන් සිද කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නටයි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ පිහිටි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ නැත්තං මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් කොවිනා කියන නගරයේ සිටයි ඔබට අද අප මේ ධර්ම දේශනා කරන්නේ ඉතින් අප විහාරස්ථානයේ පින්නතුන්ට වගේම මේට සම්බන්ධ වන්නට කැමති පින්නතුන් බොහොමයක් බොහෝ රටවල ඉඳලා සම්බන්ධ වෙනවා ඉතින් ඒ හැම දිනාටම අප ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් අප තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි එන යක්ඛ සංයුත්තේට අයිති ආලවක සූත්‍රය. මේ සූත්‍රයේ සුත්ත නිපාතයේ උරග වග්ගයේ සූත්‍රයක් විදිහට ඇතුළත් වෙනවා. ඉතින් අපි ආලවක සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රථම ටික වේලාවක් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා ස්වල්ප වේලාවක් ලෝවැසියන් කෙරෙහි මේ සිත වඩලා අපේ මේ වැඩසටහනට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන් දන්නවා මේ වන විට ලෝකයේ බොහෝ රටවල අය මේ කොවිඩ් රෝගයෙන් බෙහෙවින්ම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන අවස්ථාව. ඔබත් ඇතැම් විට මේ රෝග තත්ත්වයකට පත් වෙච්ච අය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ළඟම ඥාතීන් මේ උදුරින් දුක් විඳින අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දිනාටම අපි මේ සිත පතුරවමු. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් අපේ ජීවිත රැස් කරගෙන තියෙන අප්‍රමාණ පින් සිටි වෙලවල බලයෙන් ඒ හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අප ටික වේලාවක් මෙත් සිත වඩමින් අපේ සිත මෛත්‍රියෙන් යුක්තව මේ වැඩසටහන සහභාගී වන්නට උත්සාහ ගනිමු. දැන් පින්නතුන් ඔබ සිටින ආසනයේම පහසු විදියට ඉඳගෙන මේ මුලින් සිදු කෙරෙන මෛත්‍රී භාවනාවට සහභාගී වෙමු. ඒ සඳහා ඔබ සක්‍රීයව සහභාගී වෙනවා ඇතැයි කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා සූදානම් වන්නට අපි සාදුකාරයක් පවත්වමු. ඔබ ඉන්න ආසනයෙහි සැහැල්ලුවෙන් වාඩි වෙලා ඇඟ හුඟක් සැහැල්ලුවෙන් පවත්වා ගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් කරගෙන නැත්නම් නෙත් දෙක වසාගෙන අප මේ සිත පුහුණු කරමු. මද වේලාවක් ඔබ සිටින ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්න. ඔබේ දෙපයේ පටන් හිස දක්වා ශරීරයේ තියෙන ආකාරය ගැන මදක් අවධානය යොමු කරන්න. සතිමත් බව ඇති කරගන්න. අපේ ශරීරයට සතිමත් බව එකතු කර ගන්නකොට අපට පේනවා ශරීරයේ නිරතුරුව සිදුවන ක්‍රියාවලියක් පිළිබඳව. ඒ තමයි හුස්ම ගැනීම සහ පිටකිරීම පිළිබඳ මේ ක්‍රියාවලිය අපට පේන්නට ගන්නවා. ඒත් එක්ක ඔබේ සිත වර්තමානය තුල තියා ගන්න. නාසය ආශ්‍රිතව තමන්ගේ සිහ පිහිටුවා ගනිමින් හොඳට තමන්ගේ සිත වර්තමානයේ තියා ගන්න. ඊළඟට අප බලාපොරොත්තු වෙනවා අප සිටින මේ නිවසේ පටන් ලෝවැසි හැම දෙනාම සුවපත් වෙත්වා කියලා අපි මෙත් සිත පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. නැගෙනහිර දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. උතුරු දිසා වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. බටහිර දිසා වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. දකුණු දිසාවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. උඩ සිටිනා සත්වයෝද යට වෙසෙන සියලු සත්වයෝද නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. ලොව වෙසෙන සියලු සත්වයන් මගේම දරුවන් මගේම ඥාතීන් සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. වෙත්වා සෞ සත හැම කල් නිදෝකී පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞ සත හැම කල් නිදෝකී පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞ සත හැම කල් නිදෝකී පත්වා සැපතට සමගිව මුනිකී. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, වස් කාලයේ සිදු කරන ධර්ම දේශනා මාලාවක් හැටියට සතිපතා සිකුරාදා දිනයන්හි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේහි මේ සිදු කරන ධම්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව අප ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සුත්ත නිපාතය ඇතුළත් වන ආලවක සූත්‍රය. ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි කුද්දක නිකායට අයත් සුත්ත නිපාතයේ උරග වර්ගයට අයිති මේ ආලවක සූත්‍රය ඊට බෙහෙවින් සමගාමී ලෙස සංගතනිකායේහි සඝාතක වර්ගයේහි යක්ෂ සංවිතයට ඇතුළත් වෙලා තියෙනවා. එහෙත් පොඩි වෙනසක් මේ සූත්‍ර දෙකේ තියෙනවා. සංගතනිකායේහි යක්ෂ සංවිතේන සූත්‍රයේහි අවසානයේට බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළ තෙරුවන් සරණ ගිහිපු ආකාරය ගැන පාඨය සඳහන් වෙන්නේ නැහැ. නමුත් සුත්තනිපාතේන ආලවක සූත්‍රයේහි විශේෂයෙන් දැක්වෙනවා මේ ආලවක යක්ෂයා ධර්ම දේශනාව අවසානයේහි බුදුහාමුදුර කෙරෙහි ප්‍රසාදයට පත් වෙලා ඒ ගැන අගය කළා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු ආකාරය දැක්වෙනවා. මේ සූත්‍රයේ පිළිබඳ වටුවාවෙහි බොහොම දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. මීට පසුබි මෙච්ච කතාව පිළිබඳව ආලෝක යක්ෂයා කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට වඩා සුවිශේෂ ගති ලක්ෂණ තිබෙච්ච කෙනෙක් හැටියට එහිදී විස්තර වෙනවා. ඉතින් අප විශේෂයෙන් මෙහිදී අවධානය යොමු කරන්නේ මේ සූත්‍රය ඇතුළත් කරුණ පිළිබඳව. භාගතුන් වහන්සේ දිනපතාම හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා. මාද ලෝකයේ කාටද පිහිට වෙන්නේ? කවුද අද මගෙන් ධර්ම ශ්‍රවණය කරන්න සුදුසුව කියලා උන්වහන්සේ තමන් වහන්සේගේ නුවණින් මෛත්‍රිය පතුරවල බලනවා. අන්න එහෙම බලන එක්තරා දිනකදී භාගතුන් වහන්සේට පෙනී ගියා මේ ආලෝක යක්ෂය පිළිබඳවත්, ඒ වගේම කුඩා කුමාරයෙක් පිළිබඳවත් උන්වහන්සේට පෙනී ගියා. මෙන්න මේ සිද්ධිය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ තීරණය කළා ආලවක යක්ෂයේ ඉන්න ඒ භවනයේ වැඩම කළහු සමග කතා බහ කරන්නට. බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා වැඩ සිටියේ ඒ අලව නුවරට වැඩම කරලා ඔහුගේ විමානයට භවනයට වැඩම කළා. මේ අවස්ථාවේදී යක්ෂයා බොහොම කේන්තියට පත් වුණා. ඔහුගේ නවසර නොගෙන මේ වගේ කෙනෙක් පැමිණීම පිළිබඳව ඔහු උදහසට පත් වුණා. ඊළඟට ඔහු දැඩිසේ බුදුහාඳුරන තර්ජනය කළා. නික්කම සමනාති කියලා. නික්කම සමනාති කියපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඔහුගේ වචනට අහුම්කන් දෙහිලා ඒ ස්ථානෙන් ඉවතට ගියා නිකුණා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ වචනට හුඟක් අවනත කෙනෙක් බව දැනගත්තු මේ ආලෝක යක්ෂය කල්පනා කළා මෙහෙම උන්වහන්සේ එළියට යවලා ඇතුළට ගෙන්නලා මෙහෙම විධාන කළා හුඟ වේලාවක් කළා බුදුරජාණන් වහන්සේව වෙහෙසටපත් කරන්න පුළුවන් ඒ කියන විශ්වාසයක් ඔහුගේ හිතේ ඇති වුණා. මීළඟට ඔහු කලේ අර නික්මෙච්ච භාගතුන් වහන්සේට නැවත ආරාධනා කරනවා උන්වහන්සේට පවිත්‍ර සමනාති ශ්‍රමණය නැවත එන්න කියලා. බුදුහාඳුර නිහඬව නැවත වැඩම කළා. දෙවනි වතාවටත් නික්කම සමනාති ශ්‍රමණය නික්මෙව කියලා විධාන කළා. බුදුරජාණන් වහන්සේ එහෙමම කළා. නැවත වතාවක් ඔහු පවිත්‍ර සමනාති කියලා නැවත පිවිසෙන්න කියලා සඳහන් කළා. ඊළඟට තුන්වෙනි වතාවටත් ඔහු සඳහන් කරනවා නික්කම සමනාති ශ්‍රමණේ නික්මෙන්න ඉවත් වෙන්න. ඊළඟට බුදුහාඳුර තුන්වෙනිවතාවත් නික්මුණා. ඔහු නැවත සඳහන් කරනවා පරිසර සමනාති කියලා. ශ්‍රමණේ නැවත පිවිසෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ වචනයට අවනත වෙලා නැවත පිවිසුණා. හතරවෙනි වතාවටත් මේ ආලවක යක්ෂය සඳහන් කරනවා නික්කම සමනාති කියලා. බුදුරජාණන් වහන්සේ නික්මුණේ නැහැ. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ මම නික්මෙන්නේ නැහැ. යන්තේ කරණියන්තං කරෝහි කියලා. ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරන්න කියලා. ඔහු වඩාත්ම කුපිත භාවයට පත් වුණා. ඔහු හිතුවේ නැහැ මේ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ කියයි කියලා. ඊළඟට ඔහු සඳහන් කරනවා එහෙනම් මම ඔබගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් මම ඔබගේ සිත විසිරුවනවා. චිත්තං වාතේ කිපේයාමි. හදයන් වාතේ පාලිස්සාමි. ඊළඟට කියනවා පාර ගංගායන් වා කිපේ යාමි. උන්වහන්සේට සඳහන් කරනවා මම ඔබේ හිත වික්ෂිප්ත කරනවා. හදවත පලනවා. නැත්තම් මේ පරසක් වලට ගසන ඔබ කියලා. බුදුහාම සඳහන් කරනවා මා වෙන කෙනෙකුට මේ මිනිසුන් දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකයේහි කිසිම කෙනෙකුට වෙන දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබ කැමති නම් ඒ ප්‍රශ්න අහන්න මම ඒවට උත්තර දෙන්නම් කියලා. මෙහිදී ආලෝක යක්ෂයා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා. ගාථා කීපයක් සඳහන් කරනවා. පළවෙනි ගාථාව තමයි කිංසෝ දේවිත්තං පුරිසස්ස සෙට්ඨං කිංසෝ සුචින්නෝ සුඛමාවහති කිංසෝ හවේ සාදු තරං රසානං කතං ජීවෙන් ජීවිත මහොසෙට්ඨං කියලා. මේ ගාථාවෙන් ප්‍රශ්න හතරක් විමසා සිටිනවා. මේ ආලෝක යක්ෂයා ගැන සඳහන් කරන ඔහුට පාරම්පරිකව දෙමෝපියන්ගෙන් ලැබිච්ච පරම්පරාවෙන් ලැබිච්ච උරුමයක් කියලා මේක. යම්කිසි ශ්‍රමණේ දැක්කොතින් මේ ප්‍රශ්න ටික අහන්න. විශේෂයෙන් ඔහුගේ විමානයට කෙනෙක් ආපු වෙලාවේදී මේ ප්‍රශ්න අහන්න අහල වෙහෙසටපත් කරන්න. ඒ ප්‍රශ්නට උත්තර දුනොතින් පමණක් ඔහු නිදහස් කරන්න. නැත්නම් ඔහුට ඔබ කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ පාරම්පරිකව ආපු මේ ප්‍රශ්න මාලාවේ ඉතාම සියුම් ප්‍රශ්න ටිකක් මේ අහන්නේ. සම්මා සම්බුදුරේකුට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකෙකුට හැර වෙනත් කෙනෙකුට නිස්සෙස්සේ පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න මාලාවක් තමයි මහු ළඟ තිබුණේ. මහු ප්‍රශ්න දැනගෙන හිටියට ඔහුවත් නිසි පිළිතුරු දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඔහුට නුවණක් තිබුණා. නිසි පිළිතුරු සඳහන් කරවතින් ඒක තේරුම් ගන්න පුළුවන් බුද්ධියක්, සංසාරගත පුණ්‍ය මහිමයක් මෙතන සාඩ තිබුණා. මේ නිසාම තමයි ඔහුට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණේ. එතකොට මොහු ආන පළවෙනි ප්‍රශ්නේ තමයි කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටම්. මේ ලෝකේ යම්කිසි තැනැත්තෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනෙ මොකද්ද කියලා අහනවා. කිංසෝ සුචින්නෝ සුඛමාවහති. කුමක් නම් පුහුණු කරවතින් සැපගෙන දෙනවද? කිංසෝ හවේ සාදු තරං රසානං. මේ ලෝකේ තියෙන දේවල් අතරින් වඩාත්ම මිහිරිම රසවත්ම දේ මොකද්ද? කතං ජීවෙන් ජීවිත මහොසෙට්ටම්. කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා ඇහුවා. පළවෙනි ගාථාවෙන් ප්‍රශ්න හතරක් ඔහු ඉදිරිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේකට පිළිතුරු වශයෙන් සඳහන් කරනවා සද්දේහෙද විත්තං පුරිසස්ස සෙට්ටම්. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. සත්‍යං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවෙන් ජීවිත මහොසෙට්ටම්. මේ ලෝකයේ පුද්ගලයෙකුට තියෙන උසස්තම ධනය ශ්‍රද්ධාව කියලා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. ධර්මයේ පුහුණු කරොතින් තමයි සැපය ලැබෙන්නේ. සත්‍යං හවේ සාදු තරං රසානං. මේ ලෝකයේ තියෙන මිහිරි දේවල් අතරින් රසවත්ම දේ තමයි සත්‍යය කියලා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤා ජීවෙන් ජීවිත මහොසෙට්ටම්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා සඳහන් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ පළමුවම කියන දේ තමයි ශ්‍රද්ධාව ගැන. ශ්‍රද්ධාව ධනයක් විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ශ්‍රද්ධාව කුසල සඳහා මූල බීජයක් වශයෙන් සද්ධා බීජං කියලා සඳහන් කරනවා. සද්ධායේ තරති යෝගං. ශ්‍රද්ධාවේ මේ සසර කතර කාම ඕග ඇතුළු මේ සතර ඕගයන් ඉක්මවනවා කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව බලයක්. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට බුදුදහම තුළ ඉහිලීම අගය කළා තියෙනවා. දෙවෙනි කාරණය තමයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. ධර්මයේ පුහුණු කරනකොට ජීවිතයට සැප ලැබෙනවා, සතුට ලැබෙනවා කියන කාරණය. සත්‍යං හවේ සාදු තරං රසානම්. රසයන් අතුරින් උතුම්ම දේ සත්‍ය කියලා. ඇත්ත නිවැරදි දේ කියලා සඳහන් කරනවා. සත්‍යං හවේ සාදු තරං රසානම්. පඤ්ඤා ජීවෙන් ජීවිත මහොසෙට්ටම්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි උතුම්ම ජීවිතය කියලා සඳහන් කළා. එතකොට මේ සූත්‍රයෙන් ප්‍රථම ගාථාවෙන් කරුණු හතරක් ඉස්මතු කරනවා. ශ්‍රද්ධාව, ප්‍රඥාව, ඒ වගේම සත්‍යවාදී බව, ඊළඟට ප්‍රඥාවන්තව ජීවිතය ගත කිරීම. දෙවනි ප්‍රශ්න මාලාව විදිහට ඔහු අහනවා කතංසු තරති යෝගං, කතංසු තරති අන්නවං, කතංසු දුක්ඛං අච්ඡේති, කතංසු පරිසුජ්ජති. කතංසු තරති යෝගං, මේ සංසාර ඕගය තරණය කරන්නේ කොහොමද? ඕග හතරක් ගැන සඳහන් කරනවා. කාමෝග, භවෝග, ditthiyoග, අවිජ්ජාෝග කියන මෙන්න මේ සතර ඕගයන් දුරු කරන්නේ කොහොමද? සද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාවෙන් තමයි මේ කෙලෙස් නැමැති ඕගයන් ඉක්මවන්නේ. කතංසු තරති අන්නවං, මේ සංසාර සාගරය සසර නැමැති සයුර ඉක්මවන්නේ කොහොමද? එතර වෙන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කොහොමද මේක එතර කරන්නේ? අප්පමාදේන අන්නවං, අප්‍රමාදයෙන් තමයි, නොපමා භවෙන් තමයි, නැත්තම් සිහියෙන් තමයි මේ සසර නැමැති සාගරය ඉක්මවන්නේ. විරේණ දුක්ඛං අච්ඡේති, දුක ඉක්මවන්නේ කොහොමද? සසර දුක ඉක්මවන්නේ වීරියෙන්. පඤ්ඤාය පරිසුජ්ජති, කොහොමද පිරිසුදු බව ඇතිවන්නේ කියන ප්‍රශ්නෙට උත්තර දුන්නේ? ප්‍රඥාවෙන් තමයි පිරිසුදු බව ඇතිවන්නේ. අපදාන සෝභිනී පඤ්ඤා කියලා කියනවා. ප්‍රඥාවෙන් චරිතය සෝභමාන වෙනවා. ප්‍රඥාවෙන් සිත රාග ද්වේෂ මොහ කියන මේ කෙලෙස් වලින් සපුරාම නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. දෙවෙනි ගාථාවෙන් අසපු ප්‍රශ්න ටික මේක. ඊළඟට අහනවා, කතංසු ලබතේ පඤ්ඤං, කතංසු වින්දතේ ධනං, කතංසු කිත්තිං පප්පෝති, කතං මිත්තානි ගන්තති, අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්ඡන සෝචති. කතංසු ලබතේ පඤ්ඤං, ප්‍රඥාව ලබන්නේ කොහොමද? කතංසු වින්දතේ ධනං, ධනවත් වෙන්නේ කොහොමද? කතංසු කිත්තිං පප්පෝති, කොහොමද කීර්තියට පත්වන්නේ? කතං මිත්තානි ගන්තති, මිතුරන් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්ඡන සෝචති, මෙලවත් මරණයෙන් පස්සේ පරලෝ ජීවිතයත් කොහොමද ශෝක නොකර ඉන්නේ? සතුටින් සැනසීමෙන් ගත කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. මොනවද මේ ප්‍රශ්න ටික? පළවෙනි ප්‍රශ්නේ තමයි, කතං සුලබතේ පඤ්ඤං, ප්‍රඥාව ලබන්නේ කොහොමද? බුදුහාමුදුරෝ දේශනා කරනවා, සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තියා සුසුසාලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ කියලා. කොහොමද ප්‍රඥාව ලබන්නේ කියලා අහනවා. ලබන්නේ කොහොමද? නිබ්බාන පත්තියා, නිවන ලැබීමේ අපේක්ෂාවෙන්. සද්ධානෝ, ශ්‍රද්ධාවෙන් යුක්තව. අරහතං ධම්මං, අරහතුන් වහන්සේගේ ධර්මයේ යම් කිසි කෙනෙක් විචක්කනෝ, විචක්කනශීලීව අප්‍රමාදීව අහනවනම් සුසුසාලබතේ පඤ්ඤං, අන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි ප්‍රඥාව ලබන්නේ කියලා. සුසුසාලබතේ පඤ්ඤං, ඇසීමෙන් ප්‍රඥාව ලබන්නේ. හැබැයි නිකන් දේවල් ඇහුවට හරියන්නේ නැහැ. සසර ගමනේ ඉක්මවීම අදහසින්, නිර්වාණය ලැබීමේ අපේක්ෂාවෙන්, ශ්‍රද්ධාවෙන් සත්පුරුෂ උතුමන් වෙතින් ධර්මය අහන්නට ඕන. ධර්මය අහන අවස්ථාවේදී විචක්ෂණශීලී භාවයෙන් ඉතාම නුවණින් අප්‍රමාදීව නැත්තම් සිහියෙන් ඉන්නටත් ඕන. ඊළඟට ඔහු දෙවෙනි ප්‍රශ්නේ තමයි, කතං සුවින්දතේ ධනං, කොහොමද ධනෙ ලබන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනෝ, පතිරූපකාරයේ දුරවා උත්තාතා වින්දතේ ධනං, සච්චේන කිත්තිං පප්පෝති, දදං මිත්තානි ගන්තති. ධනෙ උපයන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර දෙනවා. කොහොමද ධනෙ උපයන්නේ? උපයන්නේ පතිරූපකාරී දුරවා, සුදුසු විදියට දැහැමිව. දැහැමිව ධනෙ උපයන්නටත් ඕන, මහන්සියෙන් උපයන්නටත් ඕන. අන්න එහෙම තමයි වින්දතේ ධනං, ධනෙ උපයන්නට ඕන. ධනෙ උපයන ක්‍රමය ගැන මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිතරම ධම්මිකේහි ධම්මලද්දේහි කියලා දැහැමිව ධනෙ උපයන්නට ඕන. සත්තු වෙලදාම, ආයුධ වෙලදාම, මස් මාංශ වෙලදාම, මද්ද්‍රව්‍ය වෙලදාම කියන මෙන්න මේ වැරදි ජීවනෝපාය වලින් මිදිලා මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවෙන් ජීවිතං කප්පේති කියපු විදිහට මිච්ඡා ජීවේ දුරු කළා. සම්මා ආජීවෙන් ජීවිතං කප්පේති. බුද්ධ ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් ගත කරන පුද්ගලෙක් විදිහට ඔහු දැහැමි ක්‍රමවලින් ධනෙ උපයන්නේ. ඔහු සම්මා ආජීවේ නැමැති අරසංගික මාර්ගයන්ගේ සම්පූර්ණ කෙනෙක් විදිහට ඔහුගේ නිර්ණායකය තමයි බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියපු විදිහට දෑතේ මහන්සියෙන් දහඩියම ගුරු වගුරුවලා මහන්සියෙන් ධනෙ උපයනවා. ඔහුගේ නිර්ණායකය තමයි, ඔහුගේ සීමාව තමයි දැහැමි බව කියන එක. දැහැමි බව කියන මිනුම තුළ ඉඳගෙන ඔහු හැකිතාග දුරට ධනෙ උපයනවා. බෞද්ධ දැහැමි ජීවනෝපායන මාර්ගය මෙයයි. ඊළඟට මේ ආලෝක යක්ෂය අහන්නේ, කොහොමද යම් කිසි කෙනෙක් කතං සුකිත්තිං පප්පෝති, කොහොමද කීර්තියට පත්වන්නේ? සච්චේන කිත්තිං පප්පෝති, සත්‍යවාදී භවෙන් තමයි කීර්තියට පත් වෙන්නේ. විශේෂයෙන් වචනේ ලොකු බලයක් තියෙනවා. සියලුම කුසල් දහම් අතුරින් ප්‍රධානතම ගුණයක් විදිහට සලකන්නේ සත්‍යවාදී බව. සම්බුදු බව ප්‍රාර්ථනා කරන බෝධිසත්තුතුමන් ප්‍රධාන වශයෙන් සසර ජීවිත කාලය තුළ බෝසත් කාලය තුළ අඛණ්ඩව රකින ගුණයක් විදිහට සලකනවා සත්‍යවාදී බව කියන එක. යම්කිසි කෙනෙක් සත්‍යවාදී බව කියන මේ ගුණය කඩකලොතින් ඔහුගේ තුළින් කිසිදු ගුණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා කියන්නේ. මේ සත්‍යවාදී බව යම්කිසි කෙනෙක් දිවිහිමියේ රකිනවා නම් ඔහුට කීර්තියටපත් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මේ සත්‍ය වචනය කඩකරොතින් ඔහු ගැන ලොකු විශ්වාසයේ පළදුවීමක් සිද්ධ වෙනවා. මේ නිසා බුදුදහමෙන් විතර සත්‍යවාදී බව අගය කරනවා. සත්‍යවාදී බව සමගම ඔහු කායික වැරදි වලින් නිදහස් වෙලා සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. පංචශීලයේ ගත කරනවා නම් ඔහුට කීර්තියටපත් වෙන්න පුළුවන්. ඕනම සබාවක් අභියසට ඔහුට නිර්භීතව, නිර්භයව, නිසකව යන්න පුළුවන් හැකියාව තියෙනවා සීලෙහි ආනිසංස විදියට. කතං මිත්තානි ගන්තති කියලා අහනවා. මිත්‍රයන් ජයග්‍රහණය කරන්නේ කොහොමද? මිතුරන්ගේ හිත දිනාගන්නේ කොහොමද? මිතුරන්ගේ හිත දිනාගන්නේ දදං මිත්තානි ගන්තති, දන් දීමෙන් මිතුරන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අප ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්, අපේ හිතවතුන් අපට මුලින්ම පැහැදෙන ප්‍රධානම දේ තමයි දන් දීම කියන එක. අපි හුඟක් මසුරුයි නම්, ලෝභයි නම්, අපේ ළඟ වෙන උගත්කම් තිබුණත්, අපේ ළඟ වෙන සිල්වත්කම් ඇතැමෙටි තිබුණත් අපට බොහෝ දෙනෙක් කැමති නැහැ. එනිසා මූලික පියවරක් තමයි පරිත්‍යාගශීලීත්වය කියන එක. නිතර දන් දෙන අදහසින් ඉන්නට ඕන, කෙනෙකුගේ දුකේදී පිහිට වෙන අදහසින් ඉන්නට ඕන, දෑත සෝදාගෙන නිතර යමක් දීමේ අදහසින් කාලය ගත කරන්නට ඕන. මේක බුදුදහම තුළ නිතර අගය කළ තියෙනවා. මිතුරන් දිනා ගන්නට ක්‍රමය තමයි දන් දීම කියලා සඳහන් කළා. හැබැයි ඊටත් වඩා ඉහළට ගිහිල්ලා සත්‍යේන කිත්තිම් පප්පෝති, කීර්තිය ලබන්නට සත්‍යවාදී වෙන්න කියලත් සඳහන් කළා. මේ ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතං පෙච්චන සෝචති, කොහොමද පරලොව ජීවිතයේ සෝක නොකර ඉන්නේ කියලා. අස්මින් ලෝකයේ පරංහිච කතං පෙච්චන සෝචති, මෙලවත් පරලොවත් සෝක නොකර ඉන්නේ කොහොමද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, යස්සේ තේ චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ සච්ඡන් ධම්මෝ දිති චාගෝ සවේ පෙච්චන සෝචති. ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහි ගෙදර වාසය කරන කෙනා මෙන්න මේ ධර්මතා හතරක් වඩනවා නම්, ගුණාංග හතරක් වඩනවා නම් මොනවද? සච්ඡං ධම්මෝ දිති චාගෝ, සත්‍යවාදී බව, දැහැමි ජීවිතය, දිති උත්සාහයෙන් වැඩ කිරීම, චාගෝ පරිත්‍යාගශීලීත්වය. මොනවද මේ කරුණු හතර? සත්‍යවාදී වීම, දැහැමිව ජීවත් වීම, උත්සාහයෙන් වැඩ කිරීම සහ පරිත්‍යාගශීලීත්වය. මෙන්න මේ හතර යම්කිසි කෙනෙක් පුරුදු කරනවා නම් ඔහුගේ මෙලොව ජීවිතය සාර්ථකයි, පරලොව ජීවිතය සාර්ථකයි. ඔහු මෙලොවදී සෝක කරන්නේ නැහැ, පරලොවදී සෝක කරන්නේ නැහැ. මෙලොවදී සෝක නොකරන්නේ ඔහුගේ ජීවිතය ගැන ඔහුට සතුටුයි. පරලොවදී ඔහු සෝක නොකරන්නේ ඔහු කිසිදා දුගතිගාමි වෙන්නේ නැහැ. ඔහු මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මීට වඩා ඉහළ සුගතියක. වෙන මේ නිසා ඔහු දුකෙන් මිදෙනවා, සෝක නොකරනවා. ඔහු සතුටෙන් සැනසීමෙන් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ ගාථාව විදියට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා විශේෂ ගාථාවක්. ඉංග අඤ්ඤේපි පුච්ඡස්සෝ පුදු සමනක් බ්‍රාහ්මනෝ යද සච්ඡා දමාචාගා කන්ත්‍යා බිහියෝ විජ්ජති. බුදුහාඳුර සඳහන් කරනවා, යම් කිසි මෙන මීට වඩා ලෝකේහි සත්‍යයක්, සංයමයක්, ත්‍යාගවන්ත භාවයක් ඉවසීමක් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේ, ඔබට පුළුවන් නම් ඒක හොයාගන්න. ඔබ වෙනත් තැනකින් මීට වඩා සත්‍යයක්, මීට වඩා ධර්මයක්, සංයමයක්, මීට වඩා ත්‍යාගවන්ත භාවයක් ඉවසීමක් ඔබට ලෝකයේ බොහෝ දෙනා ඇසුරු කළ ලබන්න පුළුවන් නම් ඔබ ඕන තැනකින් ගිහිල්ලා අසා දැනගන්න කියලා. දැන් මෙතෙක් භාගතුන් වහන්සේ සඳහන් කළේ අර ඔහු ආලවක යක්ෂයාව ප්‍රශ්නට උත්තරය මේ දුන්නේ. කින්සෝද වෙත්තම් පුරිසස්ස සෙට්ටන් දක්වා එකෙන් ආරම්භ වෙලා කොහොමද මෙලෝ පරලෝ සෝකන කරන්නේ කියම දක්වා වූ ප්‍රශ්නමාලාව තමයි බුදුහාඳුරන්ගෙන් අසා දැන ඇසුවේ. ඊට පිළිතුරු නිවැරදිව භාගතුන් වහන්සේ සඳහන් කළා. උන්වහන්සේ කිසියම් විදිහක අභියෝගයක් කරනවා. ඔබට මීට වඩා සත්‍යයක්, දමනයක්, ත්‍යාගවන්ත භාවයක්, ඉවසීමක්. ලෝකයේ කොතනක හෝ ශ්‍රමණයෙක්ගෙන් බ්‍රාහ්මණයෙක්ගෙන් අසා දැනගන්න තියෙනවා නම් පුළුවන් නම් ඒක අසා දැනගන්න කියලා. මේ ආලෝක යක්ෂයා ඉදිරියේ මේ අභියෝගාත්මක ප්‍රකාශ කරපු අවස්ථාවේදී බලන්න මෙච්චර සැඩපරුස පුද්ගලයෙක් කොයිතරම් මට්ටමකට පත් වුණාද කියලා. ඔහු කියනවා, කතන්නෝදානි පුච්චේයං පුතු සමනා බ්‍රාහ්මණේ සෝහං අජ්ජ පජානාමි යෝචත්තෝ සම්පරායිකෝ. මීට වඩා උතුම් දෙයක් මං කොහෙන්නම් කාගෙන්නම් දැනගන්නද කියලා අහනවා. ලෝකේ කිසිදු අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් වෙතින් කොහෙන්නම් මම මීට වඩා ඉහළ දෙයක් දැනගන්නද? යම් කිසි අර්ථවත් දෙයක්, මෙලොව වශයෙන් උත් පරලොව වශයෙන් උත් යහපත් වෙන දෙයක් මම දැන් දැනගත්තනම් අන්න එවැනි වූ උතුම් දෙයක් වෙන ලෝකේ දැනගන්න කෙනෙක් නැහැ කියලා ඔහු තමන්ගේ සතුට ප්‍රසාදය බුදුරජාණන් වහන්සේ වෙත ප්‍රකාශ කළා. ඊළඟට ඔහු තවත් නිර්හංකාර වෙලා සඳහන් කරනවා, අත්තාය වතමේ බුද්ධෝ වාසායාල විමාගමි සෝහන් අජ්ජ පජානාමි යත්ත දින්නම් මහප්පලම්. බුදුරජාණන් වහන්සේ මං කෙරෙහි මනුකම්පාවෙන් නේද මේ ආලවක විමානයට පැමිණියේ වැඩම කළේ කියලා බොහොම ප්‍රසන්නශීලීව සඳහන් කරනවා. මම අද දන්නවා සෝහං අජ්ජ පජානාමි යත්ත දින්නම් මහප්පලම්. යමෙකුට දෙයක් දෙනවා නම් මහත්ඵලවන්න මම අද ඒක දන්නවා, මම අද ඒ පුණ්‍ය ශේත්‍රය හඳුනාගත්තා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා, සෝවහන් විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරම් නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතන්ති. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් ඒ සද්ධර්මයේ ගැන ගෞරවයෙන් සද්ධර්මයේ හිතේ දරාගෙන මේ සද්ධර්මයේ දේශනා කරමින් මම ගමින් ගම අද පටන් හැසිරෙනවා කියලා සඳහන් කළා. ධර්මයෙන් ප්‍රබෝධයට පත් වෙච්ච සද්ධර්මය තුළින් විකසිත වූ මනසක් ඇති සත්පුරුෂ හදවතක් තියෙන පුද්ගලයාගේ ලක්ෂණය මේක. ධර්මයේ කෙටියෙන් හෝ තමා දැනගත්තා නම් ඔහුට මේ ලෝකයා ගැන ලොකු අනුකම්පාවක් සෙනෙහසක් ඇති වෙනවා. තමා දැනගත්තු මේ නිවන සැනසෙන මාවත අනිත් අය වෙතත් සඳහන් කරන්න ඕන නේද කියන බලවත් උනන්දුවක් ඇති වෙනවා. ඔබ ඊටාම සත්පුරුෂ අය, නිතර දම් පහන් දෙන අය, බොහොම ආදරෙන් දරුවන් හදන අය, ඔබ බලන්න ඔබට මේ ධර්මය ලැබුණොත් ඔබ කොහොම කරන්න ඕනද? ඔබ උපතින්ම බෞද්ධයන් වෙච්ච අය, උපතින්ම පින්වන්ත ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් වෙච්ච අය, ඔබ බිම ඇවිදින්නත් කලින්ම දෑත එකතු කළා, බුදුරජාණන් වහන්සේට සිඟිති දෑතින් වැඳපු අය ඔබ, ඔබට මේ ධර්මය ලැබෙනකොට ඔබ කොයිතරම් අනිත් අයට මේ ධර්මය දෙන්න ඕන කියන හැඟීමක් ඔබට ඇති වෙන්න ඕනද? මේ ආලෝක යක්ෂය වැනි කෙනෙකුට මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා නම් මේ අසා දැනගත්තු ධර්මය නිකනුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේට ධර්මයට වැඳ වැඳ මේක ගම් දනව් සැරිසරමින් මා ප්‍රකාශ කරනවා කියලා ඔහු සඳහන් කරන්න පුළුවන් නම් අපට මේ ධර්මය ගැන කොයිතරම් අභිමානයක් ඇති වෙන්නට ඕනද? කොයිතරම් විශ්වාසනීයත්වයක් ඇති වෙන්න ඕනද? භාග්‍යවතුන් වහන්සේ ඒකයි සඳහන් කළේ මඛාදේව සූත්‍රයේදී, ඔබ මේ සද්ධර්මයේ අවසාන පුද්ගලය වෙන්නට එපා. ආර්යසංගික මාර්ගයේ පිළිපදින මේ සත්පුරුෂ පිරිස අතරින් මේ පරම්පරාවේ ඔබ අවසාන පුද්ගලය වෙන්න එපා. මේ කියන්නේ ඔබේ ජීවිතය තුලින් මේ සද්ධර්මයේ ලෝකේ නැසෙන්න දෙන්න එපා. ඔබ නෙද්දක පිරිවෙන කලින් තව පිරිසකට මේ දහම උරුම කළා. ආම් වශයෙන් ඔබේ දරුවන්ටවත් ශ්‍රද්ධා සම්පත්තිය ලබා දීලා පංචශීලයේ ආරක්ෂා කරන ඕන කියන විශ්වාසනීයත්වය ඔහුන් කෙරෙහි ඇති කළ දීලා ඔබ නෙද්දක පියා ගන්නට ඕන. ඒක තමයි අපට අප මේ ලැබපු සද්ධර්මයට කරන්න පුළුවන් කෘතඥතාවය. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ කැපවීමට කරන්න පුළුවන් උපහාරය. මේක තමයි වසර 2500ක් ස්වාමින් වහන්සේලා අපට ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා උරුම කළ දීපු මේ බුද්ධදම සංඝ කියන තෙරුවනට විශේෂයෙන් ශ්‍රී සද්ධර්මයට අපට කළ හැකි උපහාරය, උපකාරය, කෘතඥතාවය, කළගුණ සැලකීම, ඒ සදහම්ම අනිත්‍යයට උරුම කළ දීම. පින්නතුනි, මේ සූත්‍රයේ කරුණ අපි තාම කෙටියෙන් මේ සාකච්ඡා කළේ. ඉතින් ඔබ දන්නව ඔබත් අපත් මේ ජීවත් වන ඉතාම සංකීර්ණ කාල පරාසයක. ලෙඩ දුක් බහුල, ලෙඩ දුක් වලින් පෙළෙන, මරණය පෙනෙපෙනී ඉන්න අවස්ථාවකයි ඔබත් මාත් මේ ජීවත් වන්නේ. එහෙනම් මෙවැනි අවස්ථාවකදී අප කළ යුත්තේ කුමක්ද? පළවෙනිම දේ තමයි අපි සෞඛ්‍ය ආරක්ෂිතව අපි වාසය කරන්නට ඕන. සෞඛ්‍ය අංශවලයි කියන විදියට ඒ පුරුදු ඇති කරගෙන ඊට નિયමිත විදිහේ ආහාර පාන ලබා ගනිමින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන විදියට අපි කාලය ගත කරන්නට ඕන. ඒ වගේම තමන්ගේම නිවස ඉඳගෙන ඔබට පුළුවන් විදියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරුවක් හරි පූජා කළා බුද්ධ පූජාව පවත්වන්න. බත් හැන්දක් හරි බත් පිරිසියක් හරි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ දිනපතාම ඔබ පූජා කරන්න. සම්බුද්ධ පූජා පවත්වන්න. දිනපතාම ඔබ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙන්න. දිනකට විනාඩි 5ක් හරි මෛත්‍රී භාන වඩලා මේ දුක් විඳින සත්‍යයන්ට ඔබ මෙත් වඩන්න. පින්නතුනි මේක තමයි අපිට මේ මොහොතේ කරන්න පුළුවන් අවම දේ. මේ අවම දේ හරි අපි කරන්නට ඕන. මේකට සල්ලි වේදන් වෙන්නේ නැහැ. මේකට අපට මහන්සියක් නැහැ. අපි ගෙදරද මේ දවස්වල වැඩිපුර ඉන්නේ. මේ නිසා පින්නතුනි ඔබ මේ කුසලය කළ ඔබේ හිත ලස්සන කරගන්න, හිත පහන කරගන්න. ඒ අතර ඔබට පුළුවන් නම් ඔබේ ළඟම ඥාතීන් දුක සීනවනම් ඔබට වඩා දුප්පත් ඥාති මිතර අදින් ඉන්නවනම් ඔබේ ගෙදර තියෙන වැඩිපුර දේවල් ටිකක් එයට මේ අවස්ථාවේ දෙන්න. දානය පුරුදු කරන හොඳම අවස්ථාව මේක. ඔබේ ගමේ දුගී අසරණ කෙනෙක් ඉන්නවනම්, වයසට ගිහිපු කෙනෙක් ඉන්නවනම්, නැත්තම් කුඩා දරුවන් හුඟක් ඉන්න නිවසක් ඉන්නවනම් බොහොම අමාරුවේ මේ වෙලාව ජීවත් වෙන්නේ. ඉතින් එයට ඔබට පුළුවන් මට්ටමින් සෞඛ්‍ය ආරක්ෂිත විදියටත් බුද්ධිමත් විදියටත් සිහියෙන් නුවණින් එයට මේ වෙලාව උදව්වක් කරන්න. ශ්‍රී ලංකාව විපදිත හැටියට ඔබ දන්නවා, ඔබ නිතරම දානය පුරුදු පුහුණු කරන අය. විශේෂයෙන් වෙසක් පොසොන් වැනි කාලවලදී ඔබ ඉතාම නිර්ලෝභීව දන් දෙන අය. ඔබ පුණ්‍ය කාලයේදී හුඟක් පින් දහම් කරන අය. පින්නොතින ඔබට පුළුවන් මේ සමය පුණ්‍ය කාලයක් කරගන්න. මේ කාලය ඔබට වෙසක් සමයක් පොසොන් සමයක් කරගන්න පුළුවන්. ඔබ ඇතැම් විට වෙසක් පොසොන් වැනි සමයන්වලදී ඇතැම් විට කෑම හොඳට කාපු අයටත් ඔබ බලෙන්ම කෑම බීම දෙන ඔබට මතකයි. ඒකත් පිනක් තමයි. නමුත් පින්නොතින මේ අවස්ථාව ඉතාම අමාරුවෙන් පිරිස ජීවත් වෙන අවස්ථාවක්. ඔබට පුළුවන් මට්ටමින් උදව් කරන්න. ඔබේ නිවසේ වැඩිපුර සහල් වී ආදිය තියෙනවා නම් පුළුවන් මට්ටමින් කෙනෙකුට උපකාරයක් කරන්න. ඔබේ නිවසේ ගහකොළේ පොල් ආදී දේවල් වැඩිපුර තියෙනවා නම් ඔබට පුළුවන් මට්ටමින් ඔබ අවටින්න ඉතාම අසරණ දුප්පත්ම කෙනෙකුට මේ වෙලාව උදව්වක් කරන්න. ඒ විතරක් නෙවෙයි. ඔබට පුළුවන් නම් දවසකට එක වරක් ඔබේ ආහාර වේල වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මේකට කියනවා ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. පින්නොතුනි මෙලෙස කරන පරිත්‍යාගය ඔබට මුළු ජීවිත කාලෙම මතක තියෙනවා ඒක. අපි බොහෝ විට දන් දෙන්නේ අපිට තියෙන වැඩිපුර දෙයක්. නමුත් එක වේලක් නිර්ආහාරව ඉඳලා නැත්තම් සුළු සැහැල්ලු ආහාරයක් අපි අනුභව කළා. ඒ ආහාර වේල ඔබට ගමේ ඉන්න දුප්පත්ම කෙනෙකුට දෙන්න පුළුවන් නම්, ඊටාම සෞඛ්‍ය ආරක්ෂිතව, ඊටාම බුද්ධිමත් විදියට ඕක ඒ ඔබට පරිත්‍යාග කරන්න පුළුවන් නම්, මං හිතන්නේ මේ වෙලාව අපට පුණ්‍ය කාලයක් කරගන්න පුළුවන්. මේ වෙලාව වෙසක් සමයක් කරගන්න පුළුවන්. ඔබේ නිවස මේ කාලේ පන්සලක් කරගන්න, ධර්මශාලාවක් කරගන්න, දන්සලක් කරගන්න, තමන්ගේ නිවසේ නාමයට තාත්තට හොඳ සලකන්න, දිනපතා වඳින්න, සම්බුද්ධ පූජා පවත්වන්න, පංචශීලයේ සමාදන් වෙන්න, මෛත්‍රී භාන වඩන්න. පින්නුතින ඔබ දන්නවා අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. මේ රෝගයෙන් අපි බේරුණත් අපි අවුරුදු 100 ගණන් ජීවත් වෙන අය නෙවෙයි. අපි කවදා හරි දවසක නැද්දක පියා ගන්නවා. අනේ නෙද්දක පියා ගන්න දවසට අපට සැනසීමෙන් මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. ජීවත් වෙලා ඉන්න කාලය කරපු කුසල ගැන හිතලා. ඒ නිසා මේක ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඉතාම පුණ්‍ය කාලයක් බවට පත් කරගෙන ඔබට හැකි පමණින් අනිත්‍යයට උදව් කරන්න මේ සමය යොදා ගන්න. ඔබට එහෙම හැකියාවක් නැත්නම් අඩුම වශයෙන් දවසට විනාඩි 10ක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා. මේ ආදිවාසයෙන් මෙත්සිත පුහුණු කරන්න. ඉතින් මේ පණිවිඩය සඳහන් කරන ගමන් අප මේ සූත්‍රය යන ඉතාම වැදගත් කාරණා කිහිපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නොතුනි මේක සුවිශේෂ සූත්‍රයක්. එකහතකින් මේක මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වෙන කරුණ දේශනා කරපු සූත්‍රයක්. මොහු වහනවා අස්මින් ලෝකේ මේ ලෝකේ කතං පෙච්චන සෝචති. මේ ලෝකේ පරලෝකයේදී කොහොමද ශෝක නොකර ඉන්නේ? ඒ වගේම අහනවා කතං මිත්තානි ගන්තති. කොහොමද මිත්‍රයන් ජයග්‍රහණය කරන්නේ? කොහොමද කීර්තිය ලබන්නේ කියලා අහනවා. පින්වතුනි මෙලව ජීවත් වෙන කෙනෙක්ගේ ප්‍රධානතම අභිලාෂයක් තමයි කීර්තියටපත් වීම. බොහොම ගෞරවාන්විත විදිහට ජීවත් වීම. මේක වරදක් නෙවෙයි. මේක බුදුදහම තුලත් අගය කළ තියෙනවා. නමුත් ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මේ කීර්තිය ලබන උත්සාහ කරන්නේ බොහෝම සැහැල්ලු ක්‍රමවලින්. අධාර්මික ක්‍රමවලින්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද සැබෑ ලෙසම ධර්මානුකූලව මිතුරන් ජයග්‍රහණය කරන්නේ? ඔබ සාන්තකව දේවල් සුළු දෙයක් හරි නිර්ලෝභීව දන් දෙන්න. අන්න එහෙම දන් දෙන කෙනා දදන් මිත්තානි ගන්තති දන් දෙන කෙනා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා සඳහන් කරනවා. දානෙන් නොනමැති සත්‍යවාදී බව පුහුණු කරන්න, පංචශීල ආරක්ෂා කරන්න. එතකොට ඔබට වඩාත් මිතුරන්ගේ හිත් දිනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මපදයේ ගාථාව සඳහන් වෙනවා. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසමකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝමි වඩති කියලා. උත්තානවතෝ මහන්සිං වැඩ කරනවා නම්, සතිමතෝ සිහින් ඉනවා නම්, සුචිකම්මස්ස නිසමකාරිනෝ නිවැරදි කර්මාන්තවල යෙදෙනවා නම්, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම්, සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ සංගත සීලයේ ජීවිතයක් ගත කරනවා නම්, සිල්වත් ජීවිතයක් ගත කරනවා නම්, ධම්ම ජීවිනෝ ධාර්මිකව නම් කාලය ගත කරන්නේ, අප්‍රමාදී නම් අන්නේ පුද්ගලයන්ගේ කීර්තිය යසස පැතිරෙනවා කියලා සඳහන් කළා. මේ අනුව පින්වතුනි කීර්තිය ලබා ගන්න ක්‍රමය බුදුදහම තුල ඉතාම ලස්සනට දේශනා කරනවා. දදන් මිත්තානි ගන්තති කියපු විදිහට දන් දීමේ මිතුරන් ජයග්‍රහණය කරන්න පුළුවන්, සත්‍යවාදී භවයේ මිතුරන් ජයග්‍රහණය කරන්න පුළුවන්, ඊටත් වඩා සිල්වන්ත වෙනකොට තවත් මිතුරන් ජයග්‍රහණය කරන්න පුළුවන්, මෛත්‍රී භාවනා වඩනවා නම් ඔහුට මිනිස්යන් විතරක් නෙවෙයි අමනුෂ්‍යයන් දෙවියනොත් කැමති වෙනවා, දෙවියන් විසින් ඔහුව ආරක්ෂා කරනවා. මෙන්න මෙලව ජීවිතයේ කීර්තිය ඇතුළු සම්පත් ලබා ගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සූත්‍රයේ තුල. එපමණක් නෙවෙයි පින්නතුනි, තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා කොහොමද මේ ලෝකයේ මරණින් මතු ජීවිතයත් ශෝක නොකර ඉන්නේ කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සච්ඡන් ධම්මෝ දිතිචාගෝ සමේ පෙච්චන සෝචති. ඇත්ත කතා කිරීම, ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම, උත්සාහවන්තව වැඩ කිරීම පරිත්‍යාගශීලීත්වය. මෙන්න මේ කරුණු හතර මෙලවත් පරලොවත් ශෝක නොකර ඉඳීමට හේතු වන කරුණෝ කියලා සඳහන් කළා. සච්ඡන් ධම්මෝ දිතිචාගෝ සමේ පෙච්චන සෝචති. යම් කිසි කෙනෙක් සත්‍යවාදී නම් ඒකෙනා ධර්මයානුකූල ජීවිත ගත කරනවා නම්, උත්සාහයෙන් ක්‍රියා කරනවා නම්, ඒකෙනා ත්‍යාගවන්ත නම්, පරිත්‍යාගශීලී නම්, නිර්ලෝභීව දන් දෙනවා නම්, ඒකෙනා මෙලවත් පරලොවත් ශෝක නොකරන සතුටෙන් සැනසීමෙන් කාලය ගත කරන කෙනෙක් කියලා සඳහන් කළා. පින්වතුනි මේ ළඟට වැදගත් වන කරුණු ටිකයි අප විශේෂයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයෙන් ඊළඟට ප්‍රධාන කරුණු කීපයක් ඉස්මතු වෙනවා. එකක් තමයි ශ්‍රද්ධාව. කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං. සද්දේහෙද විත්තං පුරිසස්ස සෙට්ටං. කොමක්ද මේ ලෝකයේ කෙනෙකුට තියෙන උසස්තම ධනය කියලා අහනවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සද්දේහෙද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රද්ධාව උතුම්ම දේ කියලා. සද්ධාය තරති යෝගං. කතංසු තරති යෝගං කියන ප්‍රශ්නෙටත් නැවත ශ්‍රද්ධාව දේශනා කරනවා. සද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාවෙන් තමයි මේ ඕගයන් ඉක්මවන්නේ. කාමෝග, දිට්ඨියෝග, භවෝග, අවිජ්ජාෝග කියන මේ සතරමහ ඕගයන් ඉක්මවන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රද්ධාවෙන් කියලා. ඊළඟ වැදගත්ම කරුණ තමයි මේ ලෝකයේ තියෙන දේවල් අතුරින් වඩාත්ම රසවත් දේ මොකද්ද? මිහිරිතරම දේ මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යවාදී බව සත්‍ය තමයි මේ ලෝකයේ මිහිරිම දේ කියලා. ඊළඟට සඳහන් කරනවා තවත් වැදගත්ම දෙයක් අප්‍රමාදී බව කියන එක. මෙන්න මේ කරුණෝ ටික මේ අවස්ථාවේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කිව්ව ගමම අපට බොහෝ විට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය, ධර්මයේ කෙරෙහි තියෙන විශ්වසනීයත්වය, සංඝරත්නයේ කෙරෙහි තියෙන ප්‍රසාදය. මේක තමයි සාමාන්‍යයෙන් අපට පැහැදිලි වෙන්නේ. මේ ආරම්භක පියවර ඉදරව තවත් අපි ඉදිරියට යන්නට ඕනේ. මේක ගැඹුරට සඳහන් වෙන කාරණයක්. ශ්‍රද්ධාවේ නිසි ලෙස විස්තර වෙනවා නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ශ්‍රද්ධාවයි ප්‍රසාදයයි විශ්වාසනීයත්වයයි සැබෑම ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේක ඉතාම ලස්සනට ධර්මයේ තුල සඳහන් වෙනවා පින්වත්නි. බහදුරු මහන්සිය පසු කාලින සඳහන් කරනවා මා මේ සම්බුද්ධත්වයට පත් වුනේ මේ ධර්මය නිසා. මට මේ ධර්මය ගැන ලොකු ප්‍රසාදයක් තියෙනවා. ධර්මයේ මා ගුරුවරයා වශයෙන් තබා ගන්නවා කියලා. ශ්‍රාවක සංඝරත්නය ගැන සඳහන් කරනවා මට මේ උතුම් වූ ධර්මයේ ආරක්ෂා කරන ධර්ම වෙනුවෙන් සමස්ත ජීවිතෙම කැප වෙලා තියෙන මේ සංඝරත්නය කෙරෙහි දකින විට මට ලොකු ප්‍රසාදයක් ඇති වෙන්නේ කියලා. ඒ නිසා මේ සියල්ලටම මුල් වුණේ ධර්මයේ පිළිපදින දේ. තවත් විශේෂ කාරණයක් වෙනතුන් තියෙනවා. බහතුන් වහන්සේ සඳහන් කරන උන්වහන්සේ එකල දුෂ්කර ක්‍රියා කරන සමයේදී ඊටත් ප්‍රථම කාලයේදී ආලාර කාලාම උද්දකරාම කුත්ත වැනි අය හම්බුණා. එයාගේ දර්ශන උන්වහන්සේ පිළිපැද්දා. මෙහිදී බුදුහාඳුරේ තව වැඩගත් කරුණක් ප්‍රකාශ කරනවා. ආලාර කාලාමට ශ්‍රද්ධාව තිබ්බනම් මටත් ඒ වගේම ශ්‍රද්ධාව තිබුණා. උද්දකරාම පුත්තට ශ්‍රද්ධාව තිබුණා නම් මටත් එහෙම ශ්‍රද්ධාව තිබුණා කියලා. බලන්න පින්වතුනි මේ ශ්‍රද්ධාව කියන එක බුදුදම සංඝ කියන තෙරුවන පහළ වෙනත් කලින්ම තිබ්බ දෙයක්. එහෙනම් මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? මේක හොඳට හිතට ගන්න ඕන කාරණයක්. ශ්‍රද්ධාව කියන්නේ පින්වතුනි අප පුහුණු කරන දේ පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය. ඔබ මේ ධර්මය අහන්නේයි. ඔබට තව වැඩපළ තිබෙද්දී ඔබ මේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ ධර්මය අහන්නේ ඇයි? ඔබට විශ්වාසයක් තියෙනවා මගේ මේ ජීවිතෙන් අහන දේවල් වලින් මේ ශ්‍රවණය කරන ධර්මය තුලින් මට දුකෙන් නිදහස් වෙන්න වඩාත්ම සතුටට පත් වෙන මාර්ගයේ මේ ස්වාමින් වහන්සේ කියලා දෙයි කියලා විශ්වාසයක් ඔබේ හිතේ තියෙනවා. මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වතුනි. මේ පුහුණු කරන දහම් පණිවිඩය මැසේජ් එක පිළිබඳව තියෙන විශ්වාසනීයත්වයේ ගෞරවය. එදා බහගතුන් වහන්සේට බෝසත් සමයේම සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම එදා අර ආලාර කාලාම උද්දකරාම පුත්ත දෙන්නාගේ ළඟ ශ්‍රද්ධාව තිබුණේ මොකටද? ඔහු ඉදිරිපත් කරන දුකෙන් නිදහස් වීමේ මාර්ගය ගැන බුදුහාඳුනට විශ්වාසනීයත්වයක් තිබුණා. ඒක උන්වහන්සේ අවසානටම පිළිපැද්දා. හැබැයි උන්වහන්සේ තීරණ ගත්තේ ඒකේ නිවන් දකින්න බෑ කියලා. එතන නෙවෙයි නියම ශ්‍රද්ධාව නියම පැහැදීම ඇති වෙන්න ඕනේ කියලා උන්වහන්සේ එතන තමයි නියම ශ්‍රද්ධාව නෙවෙයි කියන එක දැනගෙන තවදුරටත් ඉදිරියට ගියා. නමුත් පින්නොතුනි ශ්‍රද්ධා කියන වචනේ පැහැදිලි තේරුම ගත්තොතින් අප යමක් පුහුණු කරනවා නම් අන්න ඒ පුහුණු කරන දේ පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය කොන්ෆිඩන්ස් එකයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ඔබ ධර්මය ගැන ශ්‍රද්ධාවන්ත වන්නේ ඇයි? ඔබට විශ්වාසනීයත්වයක් තියෙනට ඕන මේ අහන ධර්මයේ තමන්ගේ දේශවන් වලින් අහන උතුම්ම දේ සවනානුත්තරී කියන විශ්වාසයක් ඔබේ තියෙනට ඕන. ඒ වගේම ඔබ මේ පිළිපදින බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ජීවිතයට පිළිපදිනකොට තමා ජීවිතයෙන් කරන අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ ජීවිත කාලය තුළදීම ඉක්මනින්ම තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසනීයත්වය ගෞරවය තමන්ට තියෙනට ඕන. මෙන්න මේකයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සද්ධා බීජං. ශ්‍රද්ධාව මේ කුසලයේ තියෙන බීජයක් වගේ මුල් පැලය වගේ. සද්ධායේ තරති යෝගං, ශ්‍රද්ධාවෙන් තමයි මේ ඕගය තරණය කරන්නේ. සසර ඕගය නැත්තම් සංසාර සාගරයෙන් එතරවන්නේ මේ ශ්‍රද්ධාවෙන් කියලා. ඒ වගේම ශ්‍රද්ධාව බල ධර්මයක්, ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ආදී වශයෙන් බුදුදහම තුල නිතරම මේ පැහැදීම කියන එක අගය කරනවා. පින්වතුනි මොකද්ද මේ ශ්‍රද්ධාව අපිපත් වෙන්නට ඕනේ? එකක් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය තුලින් අපට ලබා දීපු කර්මඵල විශ්වාසය. අපේ සිත මොල්ලලා කයින් වචනෙන් සිතින් කරන දේවල් වලට ඊට අනුරූප වූ විපාක ආනිසංස ලැබෙනවා කියන විශ්වාසනියත්තේ. අපේ කර්මයේ දායාද කොට ඇති පිරිසක් කර්මය තමයි අපේ උරුමය, කර්මය තමයි තමන්ගේ ඥාතියා කියන එක පිළිබඳව විශ්වාසනියත්තේ තියෙනට ඕන. මේ විශ්වාසය තියෙනවා නම් පින්නොතුනි ඔබ ප්‍රසිද්ධියවත් රහසිගතවත් වරදක් කරන්නේ නැහැ. ඔබ කැමති නේ අනාගතයේ දුක් විඳින්න. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කරනවා හිත අපිරිසිදු යමක් කළොතින් දුක් විඳින වෙනවා කියලා. එහෙනම් අපි හැකිතාක් දුරට සබ්බ පාපසකරණම් කියපු විදිහට අකුසලෙන් මිදෙනවා. අපි කැමති නේ අපේ ජීවිතේ අනවශ්‍ය විදිහට දුක් කරදර ගොඩ ගහ ගන්න. කුසල සුප සම්බදා. කුසල කිරීමෙන් චිත්තාලංකාරං චිත්ත පරික්කාරං කියලා දේශනා කරනවා. හිතට පිරිකර හිත ලස්සන කරන දේවල් හිතට දෙන තෑගි. එනිසා අපි හිත ලස්සන වෙන ජීවිතේ විසිතුරු වෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි හැකිතා දුරට ජීවිතය තුළ සිදු කරනවා. මෙන්න මේකයි අපට තියෙන ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව අනිත් සියලුම කුසලයන්ට කුසල බීජයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ශ්‍රද්ධාව ඉහිලම දේ තමයි මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන විශ්වසනීයත්වය. දුක හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව තියෙන අවබෝධය. කොමක්ද පින්නතුනි දුක කියලා කියන්නේ? අවිද්‍යා සහගතව ජීවත් වෙන අවස්ථාව. අපේ ඇසට රූපයක් පේනකොට අපි හිතනවා නම් මේ රූපේ තියෙන බාහිරයි කියලා. අපේ හිත බාහිරට නැඹුරු වෙලා තියෙනවා. අපට ඇහැට රූපයක් පේන අවස්ථාවේදී පින්නතුනි ඇසට රූපය පතිත වුණත් ඒක චක්කු විඥානයේ අවස්ථාවේදී හටගත්තත් චක්කු සම්පස්සේ හටගත්තත් ඒ සියලක්ම නිරුද්ධ වෙච්ච අවස්ථාවකයි අපට මනසින් තමයි මේ අවබෝධය අපට ලැබෙන්නේ. මෙන්න මේ නුවණ ලැබිච්ච ගමන් අපි ඇහැට රූපයක් පේනකොට අපි නුවණින් ඒක හඳුනා ගන්නවා රූපයක් තියේ කියලා. හැබැයි අපි දන්නවා මේ හටගත් රූපය නිරුද්ධ වෙච්ච අවස්ථාවකදී මනසින් මේක දැක්කේ කියලා දැක්කොත් ඔහු බාහිර රූපයේ නිරෝධයට යනවා. සාමාන්‍ය ලෝකයේ ස්පර්ශ සමුදයන් තින්දිද්දී ඒ අසකනාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු ඇති වෙලා ඒ ඇති වෙච්ච ස්වභාවය තුළම අවිද්‍යාවෙන් බැසගෙන ඉන්න ලෝකයක සැබෑ බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ ඒ හටගත්තු අසාදී ඉන්ද්‍රියත් රූපාදී අරමුණුත් නිරුද්ධ වෙච්ච ලෝකෙකයි මේ මනසින් දකින්නේ කියලා අර ස්පර්ශ නිරෝධයට හිත තිබීම. අන්නේ හිත තිබ්බොත් තමයි දුකේ නිදහස් වෙන පුළුවන් කියලා මේක තේරුම් ගත්තොත් මෙන්න මේ තුලින්ම ඔහුට ශ්‍රද්ධාව නිසා වීරිය හට ගන්නවා. විරියේන දුක්ඛං අච්ඡේති වීරියෙන් දුක ඉක්මවනවා. අප්‍රමාදේන අන්නවන් අප්‍රමාදයෙන් මේ සසර සයුරෙන් ඔහු නික්මෙනවා. ශ්‍රද්ධාව නිසා වීරිය හට ගන්නවා. වීරිය නිසාම ඔහු ඒ දුකේ නිදහස් වෙන මාර්ගය ලෙස පිරිසුදු වීමේ මාර්ගය ලෙස පඤ්ඤාය පරිසුද්ධිතී කියපු විදියට ප්‍රඥාවෙන් පිරිසුදු වීම දේශනා කළා. අප්‍රමාදයෙන් අන්නවන් කියලා දේශනා කළා. අප්‍රමාදී භාවයෙන් සසර සයුරෙන් නික්මෙනවා කියලා. මොකක්ද මේ අප්‍රමාදී භාව කියලා කියන්නේ? ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා සත්‍යංගේ පිරිසුදු භාවයට හේතු වන කතංස පරිසුද්ධිතී කියපු විදියට මේ සමත විදර්ශනා නැත්තම් සතර සතිපට්ඨානය තුළ ඔහු ඉක්මෙනවා. සම්මා සතිය දිනු කරනවා. ඒ සතිය කාලයක් පුහුණු කිරීම වශයෙන් ඔහුගේ හිත සමාධිමත් වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන්න වෙන්න ඔහු අර කලින් අසා දැනගත්තු ප්‍රඥාවේ මූලිකාංග කොහොමද මේ දුක හටගන්නේ? ඇහැට පේන රූපේ නිරුද්ධ වෙච්ච එකක් කියලා නොදැනගෙන ස්පර්ශ සමුදයන්ති හිටියොත් දුක ඇති වෙනවා. සංසාර චක්‍රය තුර තමන්ට කරගැවෙන දුක් විඳින සිද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධයන්තයට ගියෝතින් ඒක නිරුද්ධ වෙච්ච දෙයක් බව දැනගත්තොත් ඒ දැනගන්න හිතත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත් ඒ පුද්ගලයා තත්ත විචක්කති කියලා සඳහන් කරනවා. ඒ තැනම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියපු විදියට මේ හේතු දෙක ඇති ගහලා මේ ඵලය ඇති වෙනවා. හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ වෙනවා කියන අවබෝධයට මේ තැනත්තාපත් වෙනවා. පින්නතුනි බලන්න මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන ගමන් මග අපි ටිකෙන් ටික ඉදිරියට යන ආකාරයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන පමණටයි අපේ ජීවිතයේ පිරිසුදු බව ඇතිවන්නේ. රාග ද්වේෂ මොහ වලින් හිත පිරිසුදු වෙන්නේ. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති කියන්නේ මේකයි. ධර්මයෙන් ජීවත් වෙනකොට සැපේ ලැබෙනවා කියන්නේ මේකයි. සාමාන්‍ය දන් දීමෙන් අපට යම් සතුටක් සැනසීමක් ලැබෙනවා. සිල්වත් වීමෙන් තවත් ඉදිරිය සැනසීමක් ලැබෙනවා. මෛත්‍රී භාවනා වැඩීමෙන් ඊටත් වඩා යහපතක් සිද්ධ වෙනවා. නමුත් මේ කුමක් සිදු කළත් පිනොතිනේව පුඤ්ඤාභි සංඛාර ගණයට විතරයි යන්නේ. ඇයි අපි ස්පර්ශ සමුදයන්තේ තමත් ඉන්නේ? නිරුද්ධ වෙච්ච ලෝකයේ ඇතයි කියලා අප ඒ ඇත කියන අන්තය තුල අවිද්‍යාවෙන් තාම ඉන්නේ. මේ අවස්ථාවේදී අපේ පින්වතේ ප්‍රශ්නයක් අපට එවල තිබුණා. මේ අප කරන පුණ්‍ය කර්ම සහ කුසල දෙකේ වෙනස මොකක්ද කියලා අහලා තිබුණා. මේ ප්‍රශ්නයට මම හිතන්නේ මේ අවස්ථාවේදීම පිළිතුරු දීම හොඳයි කියලා හිතෙනවා. පින්වතුනි මෙතන මේ පුණ්‍ය කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා සඳහන් කරන ආකාරයට අපි පුණ්‍යාවි සංඛාර සිදු කළත් ආනෙන්ජාබි සංඛාර විදියට අරූපාචර ධාන මට්ටමට කුරුසියේ දිනු කරත් අපි තාමත් ඉන්නේ භවයේ තුල. මොකද භවය කියලා කියන්නේ? මේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට ලක්වන අරමුණෝ හටගෙන නිරුද්ධ වුණත් තාම ඒ ඇතිවෙච්ච දෙයම තියෙනවා කියන අන්තයේ සිටීම. මේකට කියන්නේ ස්පර්ශ සමුදය අන්තයේ සිටීම කියලා. නමුත් අපට එක මොහොතේම මේක නිදහස් වෙන්න බෑ. අපි මුලින් පුඤ්ඤාභි සංකාර කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මා පුඤ්ඤස්ස බහයි පිනට බය වෙන්නේ පාපින් කරන්න. හැබැයි අපි පින්කම් කරන්නේ මේ ඥානය තියාගෙන. අපි පින්කම් වලින් නිමාවටපත් වෙන්නේ නැහැ. අපි පුඤ්ඤාභි සංකාර සිදු කරනවා. පුඤ්ඤාභි සංකාර වලින් ලබා ගන්න පුළුවන් ආනිසංස ලබා ගන්නවා. අප පුණ්‍ය ධර්ම සිදු කරොත් තමයි අපට නිරෝගී බව ලැබෙන්නේ. දිගාසිරි සම්පත් ලැබෙන්නේ. අපේ රූපේ ලස්සන වෙන්නේ. පින්කම් කිරීමෙන් තමයි අපට විශේෂයෙන් කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. පුණ්‍ය කර්ම වල ආනිසංස විදියට තමයි මේ ධර්මයේ රකින්නට, ධර්මයේ පිළිපදින්න සුදුසු වටා පිටාවක්. නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය සුදුසු පරිසරයේ සකස් වෙන මේ පින්කම් ආනිසංස විදියට. පින්කම් සිදු කරගෙන අපි මුල් පියවර තමයි ශ්‍රද්ධාව, සීලය, ත්‍රිවිධ භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ මූලිකාංග සම්පූර්ණ කරගෙන අපේ මූලික අභිලාෂය වෙනට ඕන. කොයි මොහොතේ තමා මිය ගියත් කිසිදාක දුගතිගාමි නොවන විදියට ස්ථාවර සුගතියක් ඇති කරගන්නට පිටුවා ගන්න තමන්ගේ හිතේ. මේක කුසලෙන් ලෞකික පිනෙන් ලැබෙන ආනිසංසයක්. ලෞකික කුසලයේ ස්වභාවය මේක. මේකට බුදුහාඳුර නිග්‍රහ කරේ නැහැ. මා පුඤ්ඤස්ස බහයි පිනට බය වෙන්න එපා. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනම්. පින් කරන කෙනා නැවත නැවතත් ඒ පින්කම් කරන්න තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස වුච්චියෝ කියලා සඳහන් කළා. ඒ පිනට කැමැත්තක් ඇති කරගන්න. ඒ පින තමන්ගේ සැපතට කියන නමක් විදිහට සඳහන් කළා. ඇතැම් කෙනෙකුට හිතෙනවා මේ පින්කම් කරන්න එපා කියලා බුදුහමර කියලා තියෙයි කියලා. පිනුත්‍රි මෙතෙන්දී අපට හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන. පින්කම් කරන්න බුදුහමර නිතර උනන්දු කළා. ඇයි එකට හේතුව හැම දිනාටම මේ ලෝකෝත්තර ධර්මයේ ගැඹුරුම ප්‍රඥාව ලබාගෙන මාර්ගඵල ලබන මට්ටමටම හිත දිනු කරන අමාරුයි. එවැනි ලෝකයකට අවම වාසියෙන් සුගතියවත් ලබාගෙන සුගතිගාමීත්වයේ ස්ථාවර කරලාන්ට බුදුහාඳුරෝ මහා කරුණාවෙන් කටයුතු කළා. ඔබ ධර්ම ශ්‍රවණය කරන හැටියට ඔබ නිතරම මසුරුමල දුරු කළා. සිල්වන්ත භවති කරගෙන විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මුලින්ම ඔබ ඇති කරගත යුතු දේ තමයි ඔබේ සුගතිය. කොයි මොහොතේ තමාගේ නෙද්දක පිය වුණත් මනුස්ස ලෝකයෙන් පහළට නොයන විදියට ස්ථාවර ලෙස සුගතියේ සිට පිහිටුව ගන්න. ඔබට දිනකට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නට ඔබ දීපු දානයන් ගැන, අම්මට සාත්‍ර සලකපු ආකාරය, අසරණයට පිහිට වෙච්ච හැටි, පූජනීය උතුමන්ට සලකපු හැටි, ස්වාමීන් වහන්සේලාට සංඝගුණ සීකරගෙන දන් දීපු ආකාරය, මෛත්‍රී භාවනා වඩපු හැටි, ඔබ ඊටාම දුෂ්කර අවස්ථාවලදී අනිත්‍යයට පිහිට වෙච්ච හැටි, උදව් කරපු හැටි, ජීවිත පරිත්‍යාගයෙන් අන් අය කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරපු ආකාරය, මේ දේවල් ඔබට දිනපතා මතක් වෙන්නට ඕන. එකකින් ඔබේ ජීවිතේ ලස්සන වෙනවා. අන්නේ සිත අලංකාර කරන, සිතට පිරිකර වූ, සිතට පඳුරු වූ මේ දේ පුඤ්ඤාභි සංඛාර රැස් කරමින් අපි දක්ෂ වෙන්නට ඕන. ඒ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මට්ටමින් නික්මිලා විද්‍යාසාගතව මේ සංස්කාර වලින් නිදහස් වෙන ක්‍රමයක් නැත්තම් අර කලුත් නොවන සුදුත් නොවන කර්ම සිද්ධ කරගෙන අත්තිබික්ක වේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවතති කියපු විදියට මේ කර්මක්ෂය කරන විදියේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන විදියේ අප්‍රමාදේන අන්නවං කියපු විදියට අප්‍රමාදී භවෙන් සිහියෙන් මේ සසර සයුරෙන් නික්මෙන මාවතත් ඔබ දැනගන්නට ඕන. ඒ සඳහා අපි මොකද කළ යුත්තේ? මෙන්න මේ දර්ශනයක් තියෙනවා. අපි මුලදී පින්දහම් සිද්ධ කරත් මේ සමුදයන්තේ නැත්තම් ඇස රූපය ආදී අරමුණු එකතු වෙච්ච මොහොත තුලයි අපි හිත බැසගෙන ඉන්නේ. දානයක් දුන්නත් ඒ දානේ දීපු ආකාරය සිහි කරමින් ඉන්න අවස්ථාවේදී අපි ස්පර්ශ සමුදේ ඉන්නේ. ස්පර්ශ නිරෝධය කියන්නේ මොකද්ද? ඒ හටගත්තු සිතුවිල්ල හටගෙන නිරුද්ධ වෙනවා කියලා, ඒ රූපයත් නිරුද්ධ වෙලා ඒ ඇසත් නිරුද්ධ වෙලා කියලා අපි දකින්න දක්ෂ වෙන්නට ඕන. එතකොට අපි ලෞකික කුසලිය තුල අපි ඒකාතකයෙන් පින් දහම් කරගන්න ගමන් අනිත් අතින් ලෝකෝත්තර කුසලයට අර ලෞකික කුසලයෙන් අපි ආශිර්වාදයක් කරගන්නවා, උපකාරවත් බව කරගන්නවා. දන් දීම තුලින් අපි කල්‍යාණ මිත්‍රත්වය ලබාගෙන දුකෙන් නිදහස් වෙන මාවත සඳහා අපි ලෝකෝත්තර කුසලයට අපි ටිකෙන් ටික පෙළඹෙනවා, නැඹුරු වෙනවා. ඉතින් මේක තමයි අපිට පින ගැන කියන්න පුළුවන් කාරණේ. ඊළඟට පින සහ කුසලයේ කියන දෙකේ වෙනස නැවතත් මේ පින තුන අහලා තිබුණා. පසුගිය ධර්ම දේශනා කිහිපයකදීම අපි මේ කාරණා විස්තර කළා. නැවතත් ඔබට පැහැදිලි කරනවා මහාචාර්යස්ක සූත්‍රයේහි සම්මාදිට්ඨිය ගැන කරුණු පැහැදිලි කළා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨියෙන් පහන් භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. ඒ මොකද්ද? අත්ති භික්ඛවේ සම්මාදිට්ඨේ සාස්ත්‍රවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. ඒක සම්මාදිට්ඨියක් කියනවා ශාස්ත්‍රව වූ. ශාස්ත්‍රව කියන්නේ ආශ්‍රව සහිත. අවිඥානමති ආශ්‍රවය සහිතව කරන පින්කම් තියෙනවා. සාස්වා පුඤ්ඤභාගියා පිනට නැඹුරු වෙච්ච. ඒ වාගේම උපදිවේ පක්ඛා. දිගාසිරි සම්පත්තිය, නිරෝගී සම්පත්තිය, සුගති ආදී මේ උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මෙන්න මේකට තමයි පින්කම් කියලා කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. ඒ කුසල මූලයෙන් හටගත්තු එක කුසලයක් තමයි පුණ්‍ය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් මේ පුණ්‍ය කර්ම වලටම තමයි ලෞකික කුසලය කියලා කියන්නේ. ලෝකයේ තුලින්දගෙන කරන පින්කම් දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු, භාවනාමය මයන් පුණ්‍ය කිරේවත්තු විදිහට සිදු කරන පුණ්‍ය කර්ම. එතකොට සම්මාදිට්ඨිය වුණාට මේක ලෞකික සම්මාදිට්ඨිය. මේක ඉහෙළම අවබෝධය නෙවෙයි. තවත් කොටස සඳහන් කරනවා අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය වූ අනාස්රව වූ ලෝකෙන් එතර කරලන්නා වූ මාර්ගයට අංගයක් කොට තියෙන ආරසංගික මාර්ගයේ අංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවා. මෙන්න මේකටත් කුසලය කියලා කියනවා. එතකොට බලන්න සම්මාදිට්ඨියේ ප්‍රභේද දෙකයි. එකක් පින නැත්නම් ලෞකික කුසලය. අනිත් එක පින නොවන කුසලයක් තියෙනවා, ලෝකෝත්තර කුසලය. එකාතකින් සෝවාන ආදී මාර්ගඵල පිළිබඳ කුසලය. තවත් පැත්තකින් කියනවා නම් අර ද්විතීයික කම්ම සූත්‍රයේ සඳහන් කරපු කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂේ කිරීම සඳහා හේතු වන කර්ම අපිට මෙතෙන්දි දක්වන්න පුළුවන්. පින තුනේ නම් අපි මොකද්ද තේරුම් ගන්න ඕන? හැම පුණ්‍ය කර්මයක්ම කුසලයක්. හැම එක ලෞකික කුසලයක්. නමුත් හැම කුසලයක්ම පින්කමක් වෙන්නේ නැහැ. ඇයි? පින්කම් නොවන කුසලොත් තියෙන වේ තමයි ලෝකෝත්තර කුසලේ. එතකොට පිනයි කුසලයයි එකක් කිව්වත් නිවැරදි නෑ. පිනයි කුසලය දෙකක් කිව්වත් නිවැරදි නෑ. එහෙනම් කොහොමද උත්තරේ? හැම පුණ්‍ය කර්මයක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. හැම පුණ්‍ය කර්මයක්ම ලෞකික කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම නොවන කුසල් තියෙනවා. ඒ තමයි විද්‍යාසගතව හටගන්න සංස්කාර. දස සංඥාවල සඳහන් කරන අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා ආදී වශයෙන් හටගන්න සංස්කාර. එතකොට අපි අතීත කර්ම විපාක විදියට ඇහැට රූපයක් දකිනකොට ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. මේ ස්කන්ධ පංචකය පිළිබඳව අපි අනවබෝධයෙන් හිටියොතින්, අවිද්‍යාවෙන් හිටියොතින් අපි එක්ක පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරනවා, එක්ක අපුඤ්ඤාවි සංඛාර සිද්ධ කරනවා, එක්ක ආනිඤ්ඤාවි සංඛාර සිද්ධ කරනවා. අපි ඉන්නේ සංසාර චක්‍රය තුළ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදි වශයෙන් සඳහන් කරන මේ පටිච්චසමුප්පාදයේ අංග වලට අපි නැඹුරු වෙලා සංසාර චක්‍රය තුළ අපි ගත කළා. අවසන් වෙන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් ප්‍රපංච ගොඩනගාගෙන. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන එකතකින් පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරන ගමන් ටිකෙන් ටික හරි මේ අවිඥායස්සේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදි වශයෙන් සඳහන් කරන මේ ලෝකෝත්තර දහම කසිරිය, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනාවරණය, බුද්ධෝත්පාද කාලයක තියෙන උත්තරීතර දහම, පටිසෝතකාමී දහමේ අසිරිය විඳින්නට අප දක්ෂ වෙන්නට ඕන. එහෙනම් මේ ඇහැට රූපයක් පේනකොටම අප මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකින්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්ස අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහ විඥාන අනිත්‍යයි, කය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි, සිත අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥානය අනිත්‍යයි. මෙන්න මේක තමයි විදර්ශනා මාර්ගය. මේක පුළුවන් තරම් මෙනෙහි කරන්න ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම. ඔබේ හිත සංවර කරගත්තු, සමාධිමත් කරගත්තු හැම මොහොතකම සිල්වන්ත වෙලා, එක ඉරියවක වාඩි වෙලා, හිත සමාධිමත් කරන හැම මොහොතකම ඔබ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, ආනාපානසති භාවනාව ආදී මේ කුමන භාවනාවක් කළ ඔබේ හිත සංවර කරගත්තත් ඔබ කල්පනා කරන්න, ඇස් දෙක පියාගෙන, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා. ඔබ මේ ඇස් දෙක පියාගෙන දකින්නේ, මෙනෙහි කරන්නේ, විදර්ශනා කරන්නේ වර්තමානසවත්, වර්තමාන රූපයවත්, වර්තමාන චක්කු විඤ්ඤාණයවත් නෙවෙයි. ඔබ මේ මෙනෙහි කරන්නේ දිත්තේ දිට්ඨමත්තං කියන අවස්ථාව. අතීතේ නිරුද්ධ වෙච්ච ඇසත්, නිරුද්ධ වෙච්ච රූපයත්, නිරුද්ධ වෙච්ච චක්කු විඤ්ඤාණයත් ඔබ සිහි කරන්නේ. ඔබට කවදාවත් වර්තමානයේ තුල ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ආයතන 12 තුල වර්තමානයේ තුල පිහිටා ඉන්නට බෑ. අපිට කරන්න පුළුවන්කම තියෙන එක නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙච්ච දේ ගැන වර්තමානයේ මනෝ විඥාණයෙන් විදර්ශනා කිරීම පමණයි අපිට කරන්න තියෙන්නේ. දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං කියන්නේ මේකයි. මේ අවබෝධය අපිට දකිනකොට අපි හැම මොහොතේ මැසට රූපයක් දකිනකොටම දකින්නේ මේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද? ඒ විතරක් නෙවෙයි, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා දකිනවා. මේක දකින මේ වර්තමාන හිත නැත්තම් අතීතේ නිරුද්ධ වෙච්ච හිතත් නිරුද්ධ වෙච්ච දෙයක් මම මේ වර්තමානයේ දකින්නේ. ඒ වර්තමානයේ දකින හිතත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති, යදා පඤ්ඤාය පස්සති, අතනින් බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විසුද්ධියා කියන්නේ මේකයි. සීල සංස්කාර අනිත්‍යයි, සීල සංස්කාර දුකයි, සීල සංස්කාර අනාත්මයි කියලා මේ අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය විදර්ශනා කරන්න කියලා දේශනා කළේ. යම් කෙනෙක් මේක නුවණින් දකිනවා නම් යදා පඤ්ඤාය පස්සති, අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා, හු දුකෙන් නිදහස් වෙනවා. මේක දකින සුළු මොහොතක් හරි වෙනවා නම් අපි ඒ වෙලේ රූපේ නිදහස් වෙලා ඉන්නේ. රූපේ නිදහස් වුණා කියන්නේ රූපය අසුරු කළ තියෙන ජරා මරණ ආදී දුක් දෙකෙන් අපි නිදහස් වුණා. ඒ රූපය නිසා අපට මනසට වේදනාවක් දැනෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මේ නිරුද්ධ වෙච්ච වේදනාවක් මනසින් දකින කියලා දකිනවා. කයට වේදනාවක් ලැබෙනවා, නමුත් ඒ වේදනාව හඳුනා ගන්නකොට ඒ කාය වේදනාව නිරුද්ධ වෙච්ච ලෝකයක මනසින් මේ වේදනාව හඳුනා ගන්නවා කියන එක විතරයි දකින්නේ. ඒ මනසත් අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ මනසත් අහුස්වා සම්බුතං හුත්වා නබවිසිති කියලා විදිහට දකිනවා. පෙරණ තිබි හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන යථාර්ථයක් කියන එක අපි නෝනින් දකින්න දක්ස වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞෂෙට්ටම් කියන්නේ මේකයි. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා මේ සූත්‍රය දේශනා කරන්නේ මේකයි. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති කියන්නේ මේකයි. ධර්මයෙන් ප්‍රගුණ කරනකොට සැපගෙන දෙනවා කියන්නේ මේකයි. සැප ලබන මාවත මේක පිනතුනි. මේ දර්ශනයෙන් අපි එක දවසක් ජීවත් වුණත්, අපට හෙට උදෑසන අපේ නෙත් දෙක පිය වුණත්, අපි මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම පරණ ලැබගෙන අපි මෙහි යන්නේ. මුළු සම්බුද්ධ ශාසනයම කියලා කියන්නේ එක අතකින් මෛත්‍රී වැඩීමත්, අනිත් අතින් ප්‍රඥාව දිනු කිරීම. ඒ දෙකටම පදනම සතිය. සිහියෙන් ඉඳමින් හැකි තාක් දුරට සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මෛත්‍රිය වඩනාත් එක්කම තමගේ මුළු පද්ධතියම වෙනස් වෙනවා. මෛත්‍රියෙන් සිත බැස ගන්නකොට අපේ කය, අපේ වචනේ, මේ සියල්ලක් මීට අනුව වෙනස් වෙනවා. අපේ පරිසරය වෙනස් වෙනවා. ඇසුරු කරන පුද්ගලයන් වෙනස් වෙනවා. මේ ගහ කොළ සතාසි උපාව සියල්ලක්ම ඒ මෛත්‍රියට අනුරූප විදිහට සකස් වෙනවා. අතීත කර්ම විදිහට එන තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒවා හුඟා දුර්වල වෙනවා. අපේ මේ කුසලී තාම ශක්තිමත් වෙලා අපට ලබා දෙන්න පුළුවන් ඉහළම වාසිය, ඉහළම ප්‍රතිලාභ මෛත්‍රිය තුලින් ලබා දෙනවා. මෛත්‍රිය නිසාම සිල්වන්ත වෙනවා, පරිත්‍යාගශීලී වෙනවා, මුදිතා ගුණ ඇති කරගන්නවා, කරුණාව ඇති කරගන්නවා. තමන්ගේ ළඟ තියෙන දුර්ගුණ රසක් තමන්ට අත්මිදෙන්නට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සම්මා සතිය සුලිනගෙන ශ්‍රද්ධාවෙන් ආරම්භ කරු මේ ගමන් මඟ සුසුසා ළමතේ පඤ්ඤං කියලා ඇසීමෙන් ඇති කරගන්නා වූ ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව බඩපත් කරගන්නට ඕන. ඇසීමෙන් අපි ලබා ගන්නේ ශ්‍රුතමේ ඥානය. ශ්‍රුතමේ ඥානේ තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මෙන්න මේ යථාර්ථයක් නේද අපේ ජීවිතේට වෙන්නේ කියලා නිතර නිතරම චින්තාමය ප්‍රඥාව විදිහට මේක සීකරන්නට ඕන. ඇස් දෙක පියාගෙන භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි. ඔබ වාහනේ යනකොට හිතන්න මේ පේන රූප නිරෝධච රූපයක් මේ මම මනසින් දකින්නේ. කෑමක් කනකොට හිතන්න මේක රසය දැනෙන්නේ. තමන්ගේ දිව රසය නිරුද්ධ වෙච්ච මොහොතක ජීවහා විඥානේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක මනසින් මේ රසය විඳින්න කියලා දකින්න. කවුරු හරි කෙනෙක්ගේ ශබ්දයක් ඇහෙනකොට දකින්න ඒ කන සෝත විඥානයත් නිරුද්ධ වෙලා ශබ්දයක් නිරුද්ධ වෙලා මේ මනෝ විඥානේ දැනගන්න අවස්ථාව කියලා දකින්න චින්තාමය ප්‍රඥාව ඉන්න. තමන පියවරක් පාසා පින්නතුනි මේ චින්තාමය ප්‍රඥාවේ අපි ඉන්නකොට අපි හැකිතාක් දුරට නෙත් දෙක පියාගෙනත් සමථ විදර්ශනා වඩමිනුත් අපි කරන්නේ මොකද්ද? අර අතීත කර්ම විපාක විදිහට ලැබිච්ච ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධන ආකාරය නැත්නම් ඒ ස්කන්ධ පංචකයේ රූපය, රූපයේ සමුදය, රූපය අත්ංගමයේ, රූපයේ ආස්වාදය මේ ආදී දේවල් අපි දකිනවා. විශේෂයෙන් රූප ආදී ස්කන්ධ පංචකයේ හටගෙන නිරුද්ධ වීම අපි නිතර නිතර දකින අය බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ දහම් මගේ අපට ඉදිරියට යන්න පුළුවන් නම් අන්න ඒ දහම් මගයි මේ විශේෂයෙන් ආලවක සූත්‍රණෙන් විස්තර කරන්නේ. ඒකාතිකින් ශ්‍රද්ධාව ඉඳගෙන අප්‍රමාදීව කාලය ගත කරනවා නම් ශ්‍රද්ධාවෙන් මේ ඕගේ තරණය කළා අපට මේ සංසාරයේ නැමැති සාගරයෙන් එතර වෙනට මාර්ගයයි බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි තම මෛත්‍රියෙන් දේශනා කළේ. මේ දහම් පණිවිඩයේදී ආලවක යක්ෂයා බුදු පියාණන් වහන්සේගෙන් අසා දැනගත්තට පස්සේ ඔහු ඊටාම සතුටටපත් වුණා. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම. ඔහු බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඊටාම මැනවින් දේශනා කළා භාගතුන් වහන්සේ හරියට මුනි නවල තිමිච්ච භාජනයක් නිකුජිතං වා උකුජ්ජේය ඒක උඩ පැතට හැරෙව වගේ ඒ වගේම පටිච්චානන්න විවරේය වහල තිමිච්ච දෙයක් ඇරිය වගේ අන්ධකාරයේ වාතයල පජ්ජෝතං අන්ධකාරයේ ගමන් කරන කෙනෙකුට තෙල් පහනක් දැල්ලුවා වගේ මගේ දිව මඟ පහන් වුණා දිව මඟ ආලෝක වුණා භාගතුන් වහන්සේ අද පටන් මා බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගිය උපාසකයෙක් කොට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ දෙපා ළඟ වැඳ වැටුණා. එපමණක් නෙවෙයි ඔහු මේ ධම ගම් දනව් සැරිසරා සඳහන් කරන්න තරම් ඔහුගේ ධර්මය අවබෝධය නිර්ලෝභී ධම අවබෝධයක් බවට පත් වුණා. කරුණාවෙන් ඔදවත් වෙච්ච ප්‍රඥාවෙන් බැබලී ගිය ශ්‍රද්ධාවෙන් මෘදු වෙච්ච හදවතක් සහිතව මේ ආලෝක යක්ෂයා තමගේ ජීවිත ඉදිරි කාලය බුදු දාම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු සදහවත් උපාසකෙක්සේ කාලයකට කාය කියලා ධර්මය සඳහන් වෙනවා. ඉතින් ඒ උතුම් ධර්මය අපේ ජීවිතයටත් ආලෝකයක් කරගනිමු. ඒ සඳහා ඔබට අද මේ ශ්‍රවණය කළා වූ ධර්මය හේතු වාසනා වේවා. සරස් කරගත් මේ උතුම් ධර්මය ආනිසංසයෙන් අපරමෙන් වියගේ යම් තාක් සත්‍යං එත්නම් ඒ සියලුම දෙනාම මේ උතුම් කුසල අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් පසුගිය කාලයේ පුරාම මේ කොරෝනා රෝගෙන් මියගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුරින් කිසියම් පිරිසක් මේ පිණින් සුවපත් විය හැකිසේ ඉන්නව නම් ඒ සියලුම දෙනාද මේ පිණින් සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා. අවසන බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා නිවී සැලසී පැමිණවදාල උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින්කමල අනිසංසයෙන් සමය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ලොවැසි හැම දෙනාම රැක දෙත්වා. මේ රෝග උපද්‍රවලින් දෙවියන්ට කිසියම් උපකාරයක් මේ මනුෂ්‍ය වර්ගය වෙනුවෙන් කළ හැකි නම් මේ පින් අනුමෝදන්ව මිනිසුන්ට සෙත සාන්තිය උදා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මවල බලයෙන් විශේෂයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ස්වාමීන් වහන්සේලා සිදු කරන සියලු ආගමික කටයුතු ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයක් වේවා. පින්වත් හැම දිනාටමත් මේ උතුම් පින්කම යන සංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාන් භයම් පන්තාච නිබ්භයාන් සෝකම් පන්තාච නිස්සෝකාන් හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොරින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.